බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මට මේ ලෝක සත්‍යය කෙරෙහි බලවත් සංවේගයක් හටගත්තායි කියලා. මිනිසාත්ම භාවයේ ඉඳලා මිනිසාත්ම භාවයෙන් චුත වෙලා නැවත ඉපදෙන සත්‍යයන් ගැන දැකලා මට ඉතාම සංවේගයක් මේ ලෝක සත්‍යය කෙරෙහි ඇති වුණායි කියලා. ඇයි දෙන්නේ සංවේගයක් ඇති වෙන හේතුව? ඇයි සංවේගයක් ඇති වෙන හේතුව? මේ සංකේතර කියන්න බලන්න. හා? ඇයි බුදුහාමුදුරන්ට එහෙම සංවේගයක් ඇති වුනේ? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මැරෙන අවස්ථාවේ විඳින දුක දිහා බලලායි දුක දිහා දැකලා මේ සංවේගය ඇති වුනේ කියලා. නමුත් වෙනුතුනේ ඒක නෙවෙයි සමහරය. බුදුරජාණන් වහන්සේට මේ සත්‍යයන් ගැන සංවේගයක් ඇති වුනේ. මේ මිනිසාස භාවයෙන් චුත වෙන බොහෝ දෙනා නැවත ඉපදෙන්නේ කොහෙද? නැවත ඉපදෙන්නේ කොහෙද? සුගතියේද? සුගතිය නෙවෙයි වෙනුතුනේ. බොහෝ දෙනා සුගතිය අහිමි කරගෙනයි නැවත ඉපදෙන්නේ. දුකේ ඉපදෙන්නේ. ඇතැම්මිට කෙනෙක් මිය ගියාට පස්සේ මහා ඉහලින් අවමංගල උත්සව තියෙනවා. මහා ගුණකතන කියනවා. මුළු ප්‍රදේශයක් පොඩි වලින් සරසනවා. ශෝක ප්‍රකාශ දැන්වීම පළ කරනවා. නමුත් මෙහෙම කළා ඉවරලා බලනකොට මියා කොහෙද ඉපදෙලා තියෙන්නේ? ඒ ඉපදෙන බොහෝ දෙනා වෙනසුන් ඉපදෙන්නේ දුකදී. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අනතුර සැබෑකම දැක්කා. ඇතැම් විට මහා විද්වතුන් හැටියට ඉන්න අය, ඇතැම් විට මහා ජනප්‍රිය පුද්ගලයන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, ඒ වගේම සුගත් අය, ව්‍යාපාරිකයෝ, ධනවත් අය, මේ බොහෝ දෙනාගේ ජීවිතවල ස්වභාවය දැක්වෙමින් පින්නතුනි අපට ලොකු සංවේගයක් හටගන්නවා. ඇතැම් විට ජීවත් වෙන කල් ලොකු උත්සාහයක් දරනවා සමාජයේ තමා ඉහළින් ජීවත් වෙනවා කියලා පෙන්වන්න. අවසන් කටයුතු මහා ඉගෙනින් කරනවා. නමුත් වෙනතුනි ඊයගේ පරලෝ ජීවිතයේ බැලුවම ඉතාම සංවේගදායකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තීරුම් ගත්තා මේ බුද්ධිමත් මිනිසාට තියෙන හැබැයි අනුතර මොකද කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් විභාගයක් අසමත් වීම ජීවිතේ ලොකු අනතුරක් ලොකු සම්බන්ධයක් කියලා. දැන් මේ කුණා දෝකතුන් ඉන්නවා. ඇතැමිට විභාගෙ ගිහින් ලකුණු අඩු වුණාම අපි හිතනවා අපේ ජීවිතේ ඉවරයි කියලා. නමුත් එහෙම හිතන අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි සමහර කෙනෙකුට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණාම මහා දුකකට පත් වෙනවා. නමුත් ඒවවත් පින්නතුනේ ජීවිතේ ලොකු අනතුරු නෙවෙයි. ඒ වගේම සමහර අය බලාපොරොත්තු වෙන විදියට ඉහළ රැකියාව ලබා ගන්න බැරි වුණාම සමහර අය දුක් වෙනවා. අනේ මං අහවල් රැකියාව බලාපොරොත්තු වෙන ඉතින් මට ඒක ලැබුණේ නැහැ කියලා. නමුත් ඒකවත් පින්නතුනේ ජීවිතේ ලොකු අනතුරක් නෙවෙයි. ඒ වගේම තවත් සමහර අය යම් යම් අය ආවාහ විවාහ කරගන්න අපේක්ෂා කරනවා. කැමති විදිහට ඒවත් සිදුනොවෙන්නේ සමහර අය ජීවිතයෙන් සමුගන්නවා. ජීවිතේ පහ වෙනවා. බුදුදහමට අනුව පින්නතුනි එයත් ලොකු අනතුරක් නෙවෙයි. ඒ වගේම තවත් සමහර අය විවාහ වෙච්ච අය නිසි කාලයේදී තමන්ට දූ දරුවන් නොලැබුණොත් ඉතාම සංවේගයකටපත් වෙනවා. ජීවිත කාලයක්ම දුක් වෙනවා. ඇතැම්මිට ලැබෙච්ච දූ දරුවන් නොයෙකදී ආබාධවලට පත් වුණොතින්, අන්ධ විකල වුණොතින්, මන්ද බුද්ධි වුණොතින් ඉතාම සංවේගයකටපත් වෙනවා. ඒ දූ දරුවන් අසනීප වුණොතින් ඒ දුකටපත් වෙනවා. ඒ වගේම බොහෝ දෙනා ලෙඩ දුක්පත් පස්සේදී දුකටපත් වෙනවා. මහලු වෙද්දී සංවේගයකටපත් වෙනවා. මරණයට පත් වෙද්දී ඉතාම සංවේගයකට දුකටපත් වෙනවා. පින්නතුනි මේව තමයි අපි දැනට අපේ බුද්ධියෙන් අපි හිතාගෙන ඉන්න අනතුරු. දැනට අපේ ජීවිතයේ අභියස තියෙන ලොකු අභියෝග කියලා හිතාගෙන තියෙන අත මේවා නේද? පින්නතුනි මේවත් යම් යම් විදිහේ සම්බන්ධක. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ දුව මේ දුව බුදුන් තේරුම් ගන්නට ඕන. මේ වැඩි කියලා අපි තේරුම් ගන්නට ඕන. ඉතාම ගැඹුරින් ජීවිතයේ දෙස බලන ධර්ම. මේ ලෝකේ යන අනුසෝතගාමී මාවතක් නෙවේ බුදුදහමේ කියන්නේ. දංගාවක් පහරට ගලාගෙන යන්න වගේ සාමාන්‍ය ජනතාව කියන දෙයක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. ඊට වඩා හාස්පසින් වෙනස් උඩුගම් බලා යන ධර්මයක් මේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඉපදිච්ච සත්‍යයට තියෙන ලොකුම අනතුර කුමක්ද කියලා. යම් කෙනෙක් මිය ගිහිල්ලා අපාගත වෙන්න තියෙන අවස්ථාව. කෙනෙක් මිය ගිහිල්ලා අපාගත වීම තමයි කෙනෙකුගේ ජීවිතයේ තියෙන ලොකුම අනතුර. ඒ අනතුරින් මෙහා තියෙන මරණය ඇතුළු සියලුම අනතුරු පින්නතුනි වැඩි වුණා අවුරුදු 100කට හේතු වෙයි. ඊට වඩා නැහැ. නමුත් යම් කෙනෙකුට ජීවිතයේ සුගතිය හමුුණායි කියලා කියන්නේ කෙනෙක් අපාගත වුණායි කියලා කියන්නේ පින්නතුනි අවුරුදු 100 නෙවෙයි. ඇතැමෙට ලක්ෂ ගණන් වලින් කෝටි ගණන් වලින් තමන්ගේ අතින් සිදු වෙච්ච වැරදි වලට තමන්ට වන්දි අපාගතව දුක් විඳින සිද්ධ මෙන්න මේ අනුසරින් ලෝකයා වළක්වා ගන්නයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. මුගලන් හාමුදුරුවෝ ඉරිදිමතුන්ගේ අග්‍රස්ථානයට පත්වල සිටිය ස්වාමීන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේගේ පිටින් තිබුණා. උන්වහන්සේ විවේක අවස්ථාවලදී දිවි ලෝකේ වැඩම කරනවා. අභිෂ්ඨාවලින් දිවි ලෝකේ වැඩම කරලා ඉරිදි බණේ දෙවියන්ගෙන් අහනවා මොන වගේ සිංහම් කරලද ඔබ දැන් මේ දිව්‍ය සම්පත් ලබලින්නේ කියලා. ඒ තොරතුරු මිනිස් ලෝකයට ඇවිල්ලා තියෙනවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ යම් යම් අපාගත ස්ථානවල වැඩම කරන ඉරිද බණින්. වැඩම කළ අපාගතව දුක් විඳින සත්‍යයන්ගේ හේතු විඳින හේතු කුමන කර්ම කළදේ දුක් විඳින්නේ කියන කරුණු දැනගෙන ඇවිල්ලා මුගලන් හාමුදුරු මිනිස් ලෝකයට කියනවා. ඇතැම් විට මිනිස් ලෝකයයි මේව පිළිගන්න අකමැති නම් අවිශ්වාස කරන අවස්ථාවලදී මුගලන් හාමුදුරු කරන්නේ ඉරිදි බලෙන්ම ඒ සත්‍යයන් මිනිසුන්ට තේන සලස්සනවා. මෙන්න මේ විදිහෙන් තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට මිනිසුන්ට බුද්ධිමත් අයට මේ අසරී ස්වභාවය තේරුම් කළ දුන්නා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දහමින් ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරන්ගේ දහමින් ප්‍රධාන වශයෙන් කරන්නේ අපාගත වෙන්න ඉන්න අය අපාගත තත්ත්වයෙන් මුදවලා සුගතිගාමී කරවීම. ඒ විතරක් නෙවෙයි සුගතිය යන බලාපොරොත්තු වෙමින් අය වඩාත්ම හිල තලයක තියලා නිර්වාණගාමී මාර්ගයේ යට දේශනා කිරීමයි බුදුරජාණන් වහන්සේගේ දහම සිද්දකලේ. අන්න ඒ දහම දේශනා කරද්දී පින්නතුනි උන්වහන්සේ දේශනා කරපු ඉතාම වැදගත් ගාථාවක් අද අප මාතෘකාවකින් තෝරා ගත්තේ ධම්මපදේන ගාථාවක්. සාරංච සාරතෝ ඤ්ඤත්වා අසාරංච අසාරතෝ සේසාරං අධිගච්ඡanti සම්මා සංකප්පගෝචර. යම් කෙනෙක් ජීවිතයේ සාරදේ සාර හැටියට දකිනවා නම් ඒ වගේම අසාරදේ අසාර හැටියට දකිනවා නම් වෙනත් වචන වලින් කියනවා නම් සරුදේ සරු හැටියට දකිනවා නම් නිසරුදේ නිසරු හැටියට දකිනවා නම් මෙන්න මේ යහපත් සංකල්පනාවෙන් යුක්ත කෙනා ඔහු සාරං අධිගච්ඡanti ඔවුන් සාරයකට පත් වෙනවා ජීවිතයේ වටිනා ස්වභාවයකට පත් වෙනවා කියන එකයි මේ ගාථාවේ තේරුම. යම් කෙනෙක් ජීවත් වෙන කාලයේදී සරුදේ සරු හැටියට තමයි තේරුම් ගන්නට ඕන. නිසරුදේ නිසරු හැටියට තේරුම් ගන්නට ඕන. සමහර අය මනෝවිද්‍යාවෙන් ඉගෙන ගත්ත අය සමහර අය කියනවා බුදුදහම ධනාත්මක චින්තනය බුදුදහමෙන් කියනවා කියලා. ධනාත්මක චින්තනය කියලා මාතෘකාවක් පසුගිය කාලෙත් බෙහෙවින්ම සාකච්ඡාවට භාජනය වුණා. බුදුදහම ධනාත්මකයේ කියලා ඔප්පු කරන බොහෝ දෙනා උත්සාහ කළා. දෙන්නකින් මතක තියාගන්න. බුදුදහම ධනාත්මකත් නෙවෙයි බුදුදහම ඍණාත්මකත් නෙවෙයි. බුදුදහම ධනාත්මක දේ හැටියට ඍණාත්මක දේ හැටියට සුභදේ සුභ හැටියට අසුභදේ අසුභ හැටියට ධම්මන යථාර්ථවාදී ධම. එනිසා කුසල පැත්ත සාර හැටියට සැලකුවා. අකුසල පැත්ත අහාර හැටියට සැලකුවා. එනිසා කෙනෙක් ජීවිතේ වඩාත්ම අදුර්ජයකට යන බලාපොරොත්තු වෙනවා නම් ඒක නම් කරන්න ඕනේ ඇකිතාක් අකුසලෙන් මිදලා කුසල පැත්ත වර්ධනය කරගන්න. පින්නතුනි බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ උපතිස්ස කෝලිත දෙදෙනා පිළිබඳව මාතෘකාවක් කරගෙන. මේ පින්නතුන් දැනගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරන් හැරුණ කොට හිටිය වඩාත්ම බුද්ධිමත්ව නුවණැති කෙනා කවුද? දැන්නේ දූදරුවෝ දැනගන්නවා පුතාල දැනගන්නවා. බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරන් හැරුණ කොට හිටිය ප්‍රඥාවන්තම කෙනා කවුද? කවුද? සරුවත් හාමුදුරුවෝ බොහොම හොඳයි. සරුවත් හාමුදුරුවෝ මම මේ ප්‍රශ්නේ නැහුවා එක්තරා පාසලකට ගිහින් ළමයින්ට බණ කියනකොට. ඒක ළමයි කිව්වා බුදු හාමුදුරන්ගේ ගුරුවරයෙක් කියලා. ඒ ළමයා කිතල කිව්වේ නිකන් නෙවෙයි. බුදු හාමුදුරන්ට වඩා ප්‍රඥාවන්ත වෙනවනේ කියලා. නමුත් බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුර හැරුණ කොට හිටිය ප්‍රඥාවන්තම කෙනා තමයි සරියුත් හාමුදුරු, සාරිපුත්ත හාමුදුරු. මෙන්න මේ සරියුත් මොගලන් දෙනම නැත්නම් උපදේශක කෝලෙට දෙදෙන ආරම්භ කරගෙනයි මේ ගාථාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ රජකහ නුවර එක්තරා බමුණු ගම්මාන දෙකක් තිබුණා. මේ බමුණු ගම්මාන දෙකට කිව්ව උපදේශක ග්‍රාමය සහ කෝලිත ග්‍රාමය කියලා. මේ ගම් ප්‍රධානීන් දෙදෙනාට මේ බ්‍රාහ්මණ වංශිකය. මේ වංශිකයන් දෙදෙනාට ඉපදුනා වැඩිහිටියේ පුතුණු වන් හැටියට උපදේශක ග්‍රාමයේ ඉපදුනා උපදේශ කියලා කුමාරේ, ඒ වගේම කෝලිත ග්‍රාමයේ කුමාරේ නිකුව කෝලිත කියලා. මේ දෙන්න සමාන වයස අය. කුඩා කාලේ පටන් හැදෙන වැටුනේ එකට, ඉගෙන ගත්තේ එකට. මේ අය කෙනෙකුනේ බ්‍රාහ්මණ ආගමේ අය. බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රධාන කුල හතරක් තිබුණා. හතර මොනවද? බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, සූත්‍ර කියලා. මොනවද? බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, සූත්‍ර කියලා. බ්‍රාහ්මණ ආගමයේ තමයි කුලමානෙන් ඉහළම අය. ඉහළම කුලෙ හැටියට සැලකුවේ. ඒ අයගේ කාර්යභාරය වුණේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගැනීමත් රාජමාන්ත්‍රික ශාස්ත්‍රියන්ට ශිල්ප ශාස්ත්‍රය ඉගෙනීම. ඒ අය හැමදේ ඉගෙන ගන්නවා, අනිත්‍යය උගන්වනවා. බ්‍රාහ්මණයගේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය වුණේ ත්‍රිවේදය ඉගෙන ගැනීම. ත්‍රිවේදය කියලා කියන්නේ ඍග්, යජුර්, සාම කියන මෙන්න මේ ප්‍රධාන වේද ගාන්ත අසර්වන් එකත් එක්ක අතරක් වෙනවා ත්‍රිවේදය කියලා. ප්‍රධාන වශයෙන් මේ ත්‍රිවේදය ගැඹුරින් අධ්‍යයනය කිරීම තමයි බ්‍රාහ්මණ වංශිකයන් අයගේ ප්‍රධාන ජීවිත පරමාර්ථය වුණේ. මේ ත්‍රිවේදීය පරතරය ඉගෙන ගන්න යම් කිසි කෙනෙක් බොහෝ මහා විද්වතෙක් හැටියට සැලකනවා. දැන් කාලේ හැටියට මහාචාර්යවරයෙක් වගේ. මේ උපතිස්ස කෝලිත දෙන්නත් පිටුතුනේ බ්‍රාහ්මණ ආගමේ සිරිත කනුව මේ දෙන හොඳට ඉගෙන ගත්තා. හොඳට ඉගෙන ගැනීම අවස්ථාවේදී මේ දෙන්නා නිතර ගමන් බිමන් යන්නේ එකටමයි යන්නේ. හොඳ යාළුවෝ එහෙමයි. එක සමාන ගතිගුණ තියෙනයි එකට එකතු වෙනවා. ඒ නිසා මේ කුඩා දුව පුතුන් මරණය තියාගන්නට ඕන තමන් හොඳ ගුණධර්මින් වැඩි වෙනකොට තමන්ටම හමු වෙන්නේ ඒ වගේ මිත්‍රයන්. ඒ වගේම හොඳට ඉගෙන ගන්න දක්ෂ වෙනකොට තමන්ට මුණගැහෙන්නේ තමන් එක්ක යාළු වෙන්නේ හොඳට ඉගෙන ගන්න දක්ෂයි. එතකොට මෙයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මුලින්ම කරන්නේ අපි හොඳ වෙන්න ඕන. අපි කල්යාණ මිත්‍රයන් හොයාගෙන යන කලින් අපි අපේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. එතකොට මේ උපදිස්ස කෝලිත දෙදෙනා එකට ඉගෙන ගත්තු දෙන්න එකට ගමන් බිමන් යන්නේ මේ දෙන දින එක්තරා නාට්‍යයක් බලන්න ගියා. මොකක් බලන්න ගියේ? නාට්‍යයක් බලන්න ගියා. මේ නාට්‍ය කොහෙද තිබ්බේ? මේ නාට්‍ය තිබ්බේ එක්තරා හංගක් මුදුනේ. ඒ නිසා මේ නාට්‍යයේ කිව්වේ ගිරද්ද සමන්ජ කියලා. වාර්ෂිකව තියෙන නාට්‍ය සම්දර්ශනයක්. නාට්‍ය බලන්න දැනුත් යනවා සමහර අය. නාට්‍ය බලන්න යනවා, සංගීත සම්දර්ශන බලන්න යනවා. නමුත් ඒව බලන්න යන බොහෝ දෙනා පින්නතුනි ඒව බලලා ගිහිනකොට බොහෝ අනුතුරුවට පත් වෙනවා. ඇතැම් විට ගහ බැන ගන්නවා. ඇතැම් විට ජීවිත නැතිවන තත්ත්වයට පත් වෙනවා සමහර අය. මේ අස්සන්න ආසාදීන්ගෙ පිනවන්න ගිහිල්ලා ඒවට මුලා වෙලා ධර්මයම අනුතුරුවට පත් වෙනවා. නමුත් මේ උපදේශක කෝලිත දෙන්නේ එහෙම දෙන්නේ නෙවෙයි, ඒ දෙන හරියම බුද්ධිමත් දෙන්නේ. මේ ගිරක සමාජ නාට්‍ය බලන්න ගිහු මේ දෙන්නා මේ නාට්‍ය හොඳව අවධානයෙන් බලන්නේ කිසි. මේ නාට්‍යයේ විවිධ විදිහේ චරිතරංග පානවා. සින්දු කියනවා, රංග පානවා, ගායනා කරනවා, වාදන කරනවා. මුළු රැයක් මුළුල්ලේ මේ නාට්‍ය බැලුවනේ දෙන්නා. මේ නාට්‍යයේ ඉතාම අවධානයෙන් බලපු දෙන්නා අවසානයේදී කල්පනා කළා. නාට්‍ය අවසන් වෙනකොට බලන්න කොච්චරනම් ඉතුරු දෙයක්ද මේ මෙච්චර මහන්සිල බැලුවා අපි කියලා. නාට්‍යයේ යම් චාස්පාඩයක් තියෙනව නැත්නම් අනුවණින් මේක බැලුවනම් අයෝරසව මිනිස්කාණෙන් මේක බැලුවනම් අකුටි ගහ ගහයි. නමුත් මේ දෙන ඉතාම ප්‍රඥාවෙන් නුවණින් තමයි බැලුවේ මේක. බැලුවට පස්සේ මේ දෙනට වැටුණා මේ වගේ හරියක් නැහැ කියලා. නිසරු දෙයක් කියලා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඊළඟ දවසේදී මේ දෙන තීරණය කළා අපි ගිහි ගියත් කරලා යමු කියලා. මේ නාට්‍ය තුලින් ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන මේ ධනවත් ඉතාම උගත් මේ උපදේශක කෝලිත කියන මෙන්න මේ බ්‍රාහ්මණ කුමාරවරු දෙදෙනා යෝන් වයසේ හිටිය බද්දර යවුවනේ හිටිය මේ දෙන්නා ගිහිගෙන් නික්මෙන තීරණය කළා. එහෙම තීරණය කරපු මේ දෙන්නා ඊළඟට මොකද කළේ? මේ දෙන්නා ගියේ ඒ කාලේ ප්‍රසිද්ධ හිටියා ජටිලයන්ගේ ප්‍රධානය සිටිය සංජය කියලා. එක්තරා ආගමක ප්‍රධානය සිටිය සංජය කියලා. මෙන්න මේ සංජය වෙත ගිහිල්ලා ඔහු වෙත බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඒක කලක් යනකොට මේ සංජය වෙතින් ඉගෙනගත්ත මේ දෙන්නා කල්පනා කළා මේ සංජය ගෙනගත් මහා ගැඹුරු දහමක් නෑ කියලා. ඔහු උගන්නන සියලු ශිල්ප ශාස්ත්‍ර ඉතාම පිටි කලකින් මේ දෙන්න ඉගෙන ගත්තා. මොකද මේව නිවිතක් මේ දෙන්නා ත්‍රිවිධයේ පරතරයට ගිහින් ඉකෙන්නේ. වේදේ හොඳට හදාගෙන ඉකෙන්නේ. ඒ නිසා ආර ශාස්ත්‍රෝරේ කියන දේ ඉතාම ටික කලකින් ග්‍රහණය කරගන්න මේ බුද්ධිමත් දෙදෙනාට පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ මොකද කළේ? මේ දෙන තීරණය කළා අපි මෙතනින් නික්මල යමු. මෙතන සාදුරට අපි ඉන්නේ කියලා තේරුම් ගන්න. බලන්න මේ දෙන වඩාත්ම ජීවිතයේ සාරයක් හොයාගෙන යන අවස්ථාව. නුවණ දෙකනාගේ ලක්ෂණිය බලන්න. සාරය සාරින් හැටියට උන් තේරුම් ගත්තා. ඒ වගේම අසාර දෙය අර නාට්‍ය බලන එක අසාර දෙයක් කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ මොකද කළේ? මේ දෙන අර ගුරුවරයෙක්ගෙන් නික්මල මේ දෙන තීරණයක් ගත්තා. අපි එකට ගියොතින් අපට ඇවිදින්න තියෙනම සාඩුයි. එනිසා අපි දැන් වෙන වෙනම මාර්ග දෙක තියමු. අපි මෙහෙම යද්දී අපට යම් කිසි ගැඹුරු ධමයක් කියලා දෙන හොඳ සාස්ත්‍රවරයෙක් හමුනොතින් අපි ඒ ගුරුවරයාගෙන් මේ ධම අහලා අනිත් කෙනා හමු වෙන්න ඇවිල්ලා අනිත් කෙනාට මේක කියමු කියලා එක්තරා සම්මුතියකට ආවෙද. එහෙම ඇවිල්ලා මේ දෙන්නා පාරවල් දෙකකින් නික්මලා ගියා. පින්නතුනි මෙහෙම යනකොට මේ උපතිස්ස කියන බ්‍රාහ්මණ කුමාරයාට හමු වුණා. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක්. මාතකද මේ පුතාලට හවුදේ හාමුදුරු උපදේශ පරිත්‍රාජයකට හමුවන එක්තරා ස්වාමීන් වහන්සේගෙන් කවුදේ හාමුදුරු එන්දාම් පාස්තර පොතල කියන්නේ එහෙනගෙන තියෙන්නේ සරුත් හාමුදුරුවන් මේ උපදේශ කියන්නේ කාටද මේ උපදේශ කියන්නේ කාටද උපදේශ කියන්නේ සරුත් හාමුදුරුවන් කිව්වේ කාට උපදේශ කියලා කිව්වේ එතකොට මෙයාට කවුද හමුවෙච්ච හාමුදුරු අස්තජි හාමුදුරුවෝ පත්තඟ මහරුන්ගේ එක හාමුදුරු කෙනෙක්ගේ අස්තජි කියලා. කොණ්ඩඤ්ඤ වප්ප බස්සිය මහානාම අස්තජි කියලා හාමුදුරුවෝ පස් දෙනෙක් ඒ වගේ යක්කොළ පුත්‍රයා ප්‍රසන්න යාළුවෝ 54 මේ 60 දෙනා තමයි පළවෙනි රහතන් වහන්සේලා 69. මේ පළවෙනි රහතන් වහන්සේලා 69ට බුදුහාමුදුරුවෝ දේශනා කළා මිනිසුන්ට බණ කියමින් ගම්ගනවල හැසිරෙන්න දෙනමක් එකමඟකින් යන්න එපා තනිතනියම ගිහිල්ලා බණ කියන්න කියලා. අන්න ඒ අනුශාසනා පිළිගත් මේ රහතන් වහන්සේලාගෙන් එක්කෙනෙක් තමයි අස්සජි හාමුදුරුවෝ කියලා කියන්නේ. උපදේශ පරිත්‍රාජකයේ දැක්කා මේ අස්සජි හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. අස්සජි හාමුදුරුවෝ ඉතාම සංසුන් ගමනේ වඩිනකොට මේ උපදේශ පරිත්‍රාජකයේ පැහැදුනා. ඔහු කල්පනා කළා කිසියම් ගහමක් මේ ස්වාමීන් වහන්සේ ළඟ තියෙනවා. ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ළඟට ගිහිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේගෙන් දැන් ඉතාම ප්‍රසන්නයි. ඔබ වහන්සේ ඉතාම සංවරයි. ඔබ වහන්සේ ළඟ යම් කිසි දහමක් තියෙනවද කියන්න කියලා. එතකොට කියනවා මම ළඟදි මහණෙක් ඉන්නේ. මම ගැඹුරු දහමක් දන්නේ නැහැ. මම බොහොම ටිකයි දන්නේ කියලා. දැන් බලන්න මේ මහරහතන් වහන්සේ කෙනෙක් කියන හැටෙනි. දැන් අපි නම් අපේ සුදුසුම ඔක්කොම මේ විදිහට කියනවනේ. අම්බේක මුල් මාස්තාවේදී ඔක්කොම කියනයි දෙවෙනි වතාවට කියන දයක් ඉදිරු වෙන්නේ නැහැ. කියන්නේ වැඩක් වඩා වැඩිපුර කියන්නේ. නමුත් වෙනසෙන් එහෙම එක විට අපේ ළඟ තියෙන ඔක්කොම සුසුමන් කියලා කියන්න හොඳ නැහැ. සම්බෙල සාමාන්‍ය විදිහට අපි කටි ආශ්‍රය කරනවා. කෙසේ වෙතත් මේ ස්වාමීන් වහන්සේට කියනවා කමන්නේ ස්වාමීන් වහන්සේ මේ උපතිස්ස පරිත්‍රාජකය කියනවා ස්වාමීන් වහන්සේ ධර්ම දහම දේශනා කරන්නයි කියලා. අන්නේ අවස්ථාවේදී තමයි යේ ධම්මා හේතු පබලාසිය සංහේතු අකාගතෝ ආහතිය සංඛ්‍යෝ නිරෝධෝ ඒවන් වාදී මහා සමනෝ කියන ගාථාව දේශනා කළේ. මෙන්න මේ ගාථා 54කින් යුක්ත මේ ගාථාවේ මුල් පරිදෙක කියනකොටම මොකද උනේ? මේ උපදේශ පරිත්‍රාජයේ සෝවාන් වුණා. යම් කිසි හේතුවක් දේශනා කළා නම් ඒ හේතුවකින් ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා දේශනා කළා නම් ඒ හේතුව නිරුද්ධ කිරීමේ ප්‍රතිඵලය නිරුද්ධ වෙනවා කියලා යම්මදාමක් දේශනා කරා නම් අන්න උන්වහන්සේ තමයි මගේ සාස්ත්‍රෝරයන් වහන්සේ කියන එකයි මේ ගාථාවේ තේරුම. ගාථාව කියනවා සම්මත සතර හුඟා පිට බාහිරක කළ දෙමිච්ච මේ උපදේශ පරිත්‍රායකයා බුදුදහමේ ඉතාම ගැඹුරු සංකල්පයක් එක්ක හේතුඵල සම්බන්ධය හේතුඵල සම්බන්ධතාවය තේරුම් ගත්තා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාර්ථයෙන් මේ සංයෝජන ප්‍රහීණ කළා. මේ ස්වාමීන් වහන්සේ සෝවන් වුණා. සෝවන් වෙච්ච මේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ හාමුදුරන් මේ උපදේශ පරිත්‍රායකයා මේ ස්වාමීන් වහන්සේගෙන් අහුව බුදුහාඳුර කොහෙද වැඩ ඉන්නේ කියලා. ඊට පස්සේ බුදුහාමර වැඩේ ඉන්න ස්ථානයට අහගෙන ඊට පස්සේ මේ උපදේශ පරිත්‍රාජිකේ මොකද කළේ? ඊට පස්සේ මොකද කළේ මම? දැන් කල්පනාවේ අහමින් ඉන්නවද? ඈ? දැන් හරි යාළුව දෙන්නෙක් එකට න්යාවේ. යාළුව දෙන්න මොකද කටිගාමකක් කරගෙන හිටිය, සාකච්ඡාවක් කරගෙන හිටිය මොකද්ද? ඔව් කාට හරි කෙනෙකුට දහම ලැබුණොත් අනෙක් කෙනාට කියනවනේ කියන. එනසත් දැන් මොකද කරන්නේ? උපදේශ කරන්න මොකද්ද සමන්ගේ කෝලිට යහළුවා හම් වෙන ගියා. යහළුවරත් මේ කතාවට යහළුවට අරගාතව එහෙම කිව්වා. දැන් උපදේශකට අර මුල් ගාථාවේ පද දෙක අහනකොට සුවන් වුණා. කෝලිට අරගාතව සම්පූර්ණ මහනකොට සුවන් වුණා. දෙන්නම සුවන් වුණා. දෙන්නම සුවන් වෙච්ච මාට පස්සේ ඊළඟට මොකද කළේ මේ දෙන්නා? ඊළඟට මොකද කළේ? බුදුහාමුදුරුවෝ අමනේ යද නැහි ඉතිසල වැඩ කරා මොකද්ද? ඕ මේ දෙන්නාගේ කලින් ගුරුවරයා කවුද? සංජය නේද? අන්නේ සංජය හමු වෙනට ගියා. ඔව් හමු වෙන ගිහලා උට කියනවා අපිට මෙන්න මගේ ධහමක් හම්බුණා. මේ වගේ සාස්ත්‍රවරයෙක් ලෝකේ පහළ වෙනවා කියලා ආරංචි අපට ලැබුණා. අපි යමු කියලා උට කිව්වා. නමුත් මේ ගුරුවරයාට පිටතින් ශ්‍රාවකයන් වාක්කිටියා. ශ්‍රාවකයන් වාක්කිටියා. ඒ නිසා මම කැමතුනේ නෑ සමන්ගේ පිරිස අත්හැරලා ගිහිල්ලා වෙනත් කෙනෙකුගේ ශ්‍රාවකෙක් වෙන්න. ඒ නිසා ਉਹ කියනවා ලෝකේ වැඩිපුර ඉන්නේ මොඩියෝ. ලෝකේ වැඩිපුර ඉන්නේ මොඩියෝ. පඬිතියන් නෝනැත්නම් ඉන්නේ අඩුවෙන්. ඒ නිසා වැඩිපුර ඉන්න මොඩියන් මගේ ළඟ රැඳේවි. අඩුවෙන් ඉන්න බුද්ධිමතුන් බුදුහාරණයට ආවිදිය. ඔහුගේ අදහස මේක. ඔහු ගියේ නෑ. ඔහු යන්න කැමතුනේ නෑ. එසේ වෙතත් මේ දෙන කිව්වා අපට කමන්නේ නෑ. ඔබ අපේ යුතුකමක් හැටියට අපි මේ කිව්වේ. අපි යනවා කියලා මු ඊට පස්සෙ මුන් දෙන්න බුදුහාමුදුරු හමු වෙන ගියා. බුදුහාමුදුරු හමු වෙන යනකොට ඒ වෙලට ස්වාමීන් වහන්සේලා 69කට වඩා රහතන් වහන්සේලා හිටියා. ඒ වගේම උරුවෙල කාස්තුක වගේ ගැටලියන් 100ක් ගැටලියන් 1000ක් මහණෙල රහත්ලා හිටියා. මෙන්න මේ පිරිස මැදදී උපතිස්ස කෝලෙට කියන මේ පරිත්‍රාජන දෙදෙනා ඈතෙනකොටම බුදුහාමුදුරු සඳහන් කරනවා මහණෙනි කොන්නොයි ඈතින් එන දෙන්න තමයි මගේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අනාගතයේ අග්‍රස්ථානෙටපත් වෙන්නේ අගසව දෙනව බවටපත් වෙන්නේ කියලා. බොහෝ දිනකට මේක විමතියක් වුණා. මේ නීතිස්සන මහන්සිය සියගාරක් ඉදින්දි මේ පස් වෙන දෙන්න අගසව වෙනවායි කියලා කියනකොට බොහෝ දෙනා ඇතැම්මිට විවිධ විදි අනහස් පණ කළා. නමුත් බුදුහාමුදුරේ දේශනා කළා මේ දෙන්න එකාසංක කල්පලක්ෂයක්. කල්පලක්ෂයක් පෙරම් පුරලා මු දෙන්නේ මේ දෙන්න මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අග්‍රස්ථානපත් වෙන්න. එනිසා මෙන්න මේ දෙන්න ආවට පස්සේ මේ දෙන්නාගේ චරිත කතාව නිමිති කරගෙන අර සංජය මේ දෙන්න ඉරේ ආවේ නැහැ. මේ සාරියෝ යාගෙන ආවේ නැහැ. ඔහු අසාරයේ වෙතම රැඳිලා හිටියා. සාරය ගන්න නොයෙති කෙනා සාරයේ වෙත ආවා කියන මේ සීමාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ගාථා මුල් කරගෙන ධර්ම දේශනා කළා. එකෙනින් අපි බලමු අපේ ජීවිතවල සාරය මොකද කියලා. දැන් මේ කුඩා කාලේ කුඩා දූපතුන් තමගේ ජීවිතේ ලොකු පරමාර්ථයක් එළියට ආගෙන ඉගෙන ගන්න එක. බොහොම හොඳයි අපි ඉගෙන ගන්න කුඩා කාලේ. අපි මොකද ඊළඟ ජීවිතේ තියෙන්න ඕන. මේ දූපතුන් හොඳට ඉගෙනගෙන ඉහළ රැකවට යන්න ඕන. ඊට පස්සේ දිනකොට හිතන්න පුළුවන් විවාහ වීම ජීවිතේදී ලොකු පරමාර්ථයක් කියලා. ගියන්නේ දෙතේක ගැටලුවකුත් නෑ ගැහැණියෝ විවාහ වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට හිතන්න පුළුවන් ඉහළ රැකියාවක් කරන එක වැඩිපුරම දැනෙන්නේ ඔය කියන එක ජීවිත පරමාර්ථයක් කියලා. කාර්යයක් කියලා. ඒකත් සමන්නේ බුදුදහමේ කිසිම සාහන්තියක් නැහැ. ඕන තරම් දැනෙන්නේ ඔය කියන පුළුවන් ධනේ සීමාවක් නැහැ. හැබැයි එක සීමාවක් තියෙනවා. මොකද සීමාව ධම්මිතේහි ධම්මලද්දේහි. මොකද සීමාව? තමා උපයන ධනෙ දැහැණු වෙන්නට ඕන. දැන් මේ කුඩා දෝතරුවක් ලොකු වෙලා විවිධ විදිහේ රැකියා කරන්න පුළුවන්. ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්, ආයතනවල ප්‍රධානින් වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, කටිකාචාරවරු වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්. තමා කොතන හිටියත් සමාගන රැකියාව ඉතාම අවංකව ඉතාම දැහැමිව සිදු කරන්න ඕන. ඒක තමයි බෞද්ධයන් වශයෙන් අපේ ඉලක්කය වෙන්නට ඕන. ඒක තමයි අපේ ඉලක්කය වෙන්නට ඕන. ඒ නිසා සමන්ත වේතනයක් ලැබෙනවා නම් සමන්ත වැටුපක් ලැබෙනවා නම් ඒ වැටුප වැටුපෙන් තමයි සමන් ජීවත් වෙන්නේ. ඒ වැටුපට සරිලන විදිය උපරිම සේවයක් සමාජ සේවය කරන්න ස්ථාන කරන්නට ඕන. එහෙම කළොත් තමයි අපේ නියම විදියේ සත්කෘත්‍යම් වෙන්නේ. එහෙම කළොත් තමයි අපේ රට වඩාත්ම හොඳ රටක් බවට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ජීවිතේ සාරය. නමුත් මෙහෙම ඉඳලා ටිගෙන්ට් එක වයසට ගිහිල්ලා මහලු වෙලා මරණයටපත් වීම බොහෝ දෙනාගේ ලක්ෂණය. බොහෝ දෙනෙක් හිතන්නේ රැකියාවක් කරලා දරුවෝ ටිකක් හදලා මැරිලා යන එකේ ජීවිත පරමාර්ථය කියලා. නමුත් මේක මතක තියාගන්න මීට වඩා පරමාර්ථයක් අපේ ජීවිතවල තියෙනවා. මීට වඩා සාරයක් අපේ ජීවිතවල තියෙන්න ඕන. කුමක් ඒ සාරය? ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි දිවි ලෝකෙන් සුත වෙන දෙවිවරුන්ට. දිවි ලෝකේ ආශ්‍රය ඉවර වෙලා දිවි ලෝකේ අල්පස්ථාරය අත්හරින දෙවිවරුන්ගේ ළඟට එනවා අනිත් දෙවිවරු. ඇවිල්ලා කියනවා ඔබ දැන් දිවි ලෝකෙන් සුත වෙන්න හදන්නේ. ඔබ සුගතියට යන්න. සුගතියට ගිහිල්ලා ඔබ බුදුන් දහම් සංගුණ කියන මේ ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. දෙවියන් සුගතිය හැටියට සරණ කොහෙද? දෙවියන් සුගතිය කියන්නේ කියලා කියන පුතේ කොහටද? මනුස්ස ලෝකෙට. දිවි ලෝකෙන් චුත වෙන දෙවියන් සානි දෙවුරු ඇවිල්ලා කියන්නේ මොකද්ද? ඔබ මනුස්ස ලෝකෙට යන්න කියලා ශ්‍රද්ධා ඇති කරගන්න ධර්ම ශ්‍රවණය කරන්න ධර්මයේ හැසිරෙන්න කියලා ළඟට ඇවිල්ලා බොහොම කරුණාවෙන් කියනවා. මනුස්ස ලෝකේ ආපහු අපි මොකද කරන්නේ? අපි දෙවියන්ට පුද පූජා දෙමින් ඉන්නවනේ. අපි දිවි ලෝකේ යන බලාපොරොත්තුෙන් ඉන්නවා. දිවි ලෝකේ අපේක්ෂා කරන මෙහි වෙලා සද්ධර්මයේ සරණ යන්න ධර්ම ශ්‍රවණය කරන්න අපට මෙහි ආවට පස්සේ ඇතැමිට දිවි ලෝකෙන් ආපහු අපි ඇති ඇතැමිට මෙතන. නමුත් ඒ ආපහු කණි විදේ ඒ ආපහු පරමාර්ථය අපට අමතක වෙනවා. පින්නතුනි මේ ලෝකේ අපේ ජීවිතෙන් අපි ගන්න ප්‍රධානම පරමාර්ථයක් වෙන්න ඕන මේ ඉතාම දුර්ලභව ලැබෙන සද්ධර්මයේ ප්‍රයෝජන ගැනීම. අපි නොයෙක් විදිහේ වැඩ කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක සත්‍යය මහලු වෙන, ලෙඩ වෙන, දිරාවටපත් වෙන, ජරාවටපත් වෙන, මරණයටපත් වෙන මේ ලෝකයා සතුට කියලා හොයාගෙන යන්නේ. සතුට කියලා ලං කරගන්නේ මොනවද? සතුට කියලා ලං කරගන්නේ ඒ වගේම වයසට යන, ඒ වගේම ලෙඩ දුක්වලටපත් වෙන, ඒ වගේම දිරාපත් වෙන, මරණයටපත් වෙන දේවල් ටිකක් තමයි ජීවිතේ සැනසීම කියලා හොයාගන්නේ. සැනසීම කියලා ලං කරගන්නේ. ඒ නිසා මේ සා හැමදාම ඉන්නේ අතෘප්ති කරවයි කියලා දේශනා කළා. පින්නතුනි ගත වෙන මොහොතක් පාසා අපි වේගයෙන් දිරාපත් වෙමින් මේ ඉන්නේ. ගත වෙන මොහොතක් පාසා අපි වයසට යනවා. ගත වෙන මොහොතක් පාසා අපට ලෙඩ දුක් දෙකින් එක වැඩි වෙනවා. ගත වෙන මොහොතක් පාසා අපි මරණය කරා ළඟා වෙමින් මේ ඉන්නේ. ලොකුුණ අපි හැම දෙනෙක්ම අපි කුමන වයසක හිටියත් කුමන අධ්‍යාපනයක් ලැබුවත් කුමන විදියේ රැකියාවක් කරමින් හිටියත් කොයිතරම් ධනෙ උපයමින් හිටියත් අපි හැම දෙනාම මේ යමෙන් ඉන්නේ කොහටද? අපි මේ යමෙන් ඉන්නේ සුසාන භූමිය කරාම යමෙන් ඉන්නේ. මරණය කරාම අපි යමෙන් ඉන්නේ. ඒක අමතක කරන්න එපා. මේ ගත වෙන මොහොතක් පාසා මරණයට ලං වීම නෙවෙයි පින්නතුනි අපට තියෙන සම්මේලිය. මරණයක නෙවෙයි අපට තියෙන දුක. එහෙනම් මොකද දුක? පින්නතුනි අපට මේ අහිමි වෙන්නේ කල්පාන්තර ගාන සිරුම් පුරලා ඉතාම දුර්ලභ දුස්තර තින්කම් කරලා අපි මේ ඉතාම අපහසුයෙන් ළඟා ගත්තා වූ සම්බුද්ධ ශාසනයකුයි අපිට මේ අහිමි වෙමින් යන්නේ. මෙන්න මේ ගැනයි අපි සංවේගයට පත් වෙන්න ඕන. අපි මරණයෙන් පස්සෙත් නැවත මනුස්ස ලෝකෙ ඉපදිලා මේ බණහන් ලැබෙනව නම් ගැටලුවක් නැහැ. නමුත් ඒක ලැබෙනවද කියලා අපිට හිතා ගන්නවත් බැහැ වෙන ඉතින් ඒ තරම් දුෂ්කරම අවස්ථාවක්. ඒ නිසා මතක තියාගන්න ගත වෙන මොහොතක් පාසාම අපට මේ අහිමිවීම පවතින්නේ ගෞතම සම්බුද්ධ ශාසනයයි. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය තමයි ඉතාම දුර්ලභව ඉතාම කල්පාන්තර ගානකට සැරියක් මේක අපට ලැබෙන්නේ. අසංඛ්‍ය කල්ප ගානකට වරක් තමයි බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන්නේ. අසංඛ්‍ය කියලා කියන්නේ පින්තුනේ 1.140ක සංඛ්‍යාව. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140ක සංඛ්‍යාව. එතකොට තේරුම් ගන්න කොච්චර දීර්ඝ කාලයකට වරද්ද බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන්නේ. ලෝකේ වැඩි කරක් තියෙන්නේ බුදුවරේ කියා බුදුවරේගේ දහමක්වත් අහන්න නොලැබෙන කාලව පවන ලෝකේ තියෙන. මෙන්න මේ දුෂ්කර කාල අතුරින් අපි ලබා ගන්නා මේ අවස්ථාවට කියන්නේ ඥාන සම්පතිය කියලා. ඥාන සම්පතිය මේක හොඳම අවස්ථාව. මේක ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ අපි ලබාගෙන තියෙන්නේ. මේ භාග්‍ය සම්පන්න අවස්ථාව අහිමි වෙච්ච බොහෝ දිනක ලෝකේ ඉන්නවා. ඇතැම් විට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ අක්ඛණ කියලා සූත්‍රයක් දේශනා කරන අංගුතර නිකායේදී අක්ඛණ අයෝග්‍ය ස්ථානක ගැන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්න කාලෙක ඇතැම් විට සත්‍යයන් ඉපදෙන්න තිරසංගත සත්තු වෙලා ඒ තිරසංගත සත්තු වෙලා ඉන්න අයට මේ ධර්මයේ ප්‍රයෝජනයක් ගන්න බෑ. බුදුවරේ පහළ වෙලා හිටියත් ධර්ම දේශනා කළා ධර්මය අහන්න අවස්ථාවක් නෑ. ඒක අක්ෂණයක්. ඒක අයෝග්‍ය අවස්ථාවක්. සමහර අවස්ථාවලදී බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා සමහර සත්‍යයන් නිරේ ඉපදෙලා ඉන්නේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. කල්පදාන දුක් විඳින්න ඉන්නේ බුදුරේ කෙනෙක් බුදුරු සිය ගණන් පහළ වෙලා යනවා ආරංචියකට ලැබෙන්නේ. ඒකත් අක්ෂණයක් විදිහට අයෝග්‍ය ස්ථානයක් විදිහට සැලකන්නේ නිරේ. තව සමහර ප්‍රේතයන් ඉන්නවා. ඉතාම දීර්ඝාස ප්‍රේතයන්. ඒ ප්‍රේතයන්ටත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබන්න බෑ. ඒකත් අයෝග්‍ය ස්ථානයක්. ඒ වගේම තව සමහර විට ඉතාම දීර්ඝායුෂක තියෙන බ්‍රහ්මවරු දෙවිවරු වගේ නිපදින සත්‍යයන් ඉන්නවා. විශේෂයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදින සත්‍යයන්. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල නේව සංඥා නා සංඥායතන කියලා ඉහළම අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදින සත්‍යයන් ආයුත මහා කල්ප 84000යි. කල්ප 84000ක් කියන්නේ බුදුරු 400000ක් විතර පහළ වෙන කාලේ. ඉතා ගන්නවත් බැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් එක මාස භාවයේ ඉන්නවා. ඒ ඇටක් ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න බෑ. ඒකත් අයෝගී ස්ථානයක්. ඒ වගේම තවත් සමහර මිනිස්සු ලෝකෙ ඉපදෙනවා. ඉපදෙන ඉතාම ප්‍රත්‍යන්ත දේශවල ගහමක් අහන්න නොලැබෙන අවස්ථා. වර්තමානයේ නම් ඔය ලැතින් ඇමරිකාව, ඉතියෝපියාව, අප්‍රිකානු වගේ රටවල නයි. නැත්නම් ඕස්ට්‍රේලියාව, ගෝත්‍රිකඥා. මේ වගේ මනුස්ස ලෝකෙ ඉපදුණත් බුදුවරේගේ ගහමක් ලෝකෙ ප්‍රචාරය වුණත් ඒ ඇයි මේ අහන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකත් අයෝග්‍ය අවස්ථාවක්. තවත් පහළවල බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඉතාම ගැඹුරු චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකෙට දේශනා කරනවා. මේ දේශනා කරන කාලේ සමහර ඒ ප්‍රදේශවල වාසය කරන මිනිස්යන් වෙලා නමුත් මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෝ ඉපදෙලා ඉන්නේ දහමක් වෙත යන්නේ නැහැ. ඊයන් වැරදි මතවාද වලට ඇවිල්ලා වෙනත් ආගම්වල ඉන්නේ සාධර්මයේ කරා යන්නේ නැහැ. අන්න ඒ මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවන් වල ඉපදීමත් අයෝග්‍ය අවස්ථාවක් විදිහට සැලකන්නේ. ඒ වගේම තවත් සමහර අය මනුස්ස ලෝකෙ ඉපදිනා බුදුවරයෙක් ධර්මයක් දේශනා කරන කාලෙක ඉපදිලා පද්ධාමන්ත දෙමව්පියන්ගේ දරුවෝ වෙලා ඉපදිලා නමුත් උපතින් මාංග විතරයි මන්ද බුද්ධිකයි. ඒ ඇයටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේම තවත් සමහර කාලවල ලෝකෙ මිනිස්සු ඉපදෙනවා මොන්ටේ දෙහිමි දෙමෝපියන්ගේ දරුවෝ වෙලා ඉපදෙනවා. ඉතාම බුද්ධිමත් ලෝකයේ පහළ වෙනවා. පහළ වෙලා බලනකොට මොකක්ද? බුදුවරයෙක්ගේ දහමක් නෑ ලෝකේ. අබුද්ධෝත්පාද කාලය. මෙන්න මේ කරුණවට සලකන්නේ අක්ෂණ කියලා අයෝග්‍ය ස්ථාන විදියට. මෙන්න මේ අවස්ථාවට ඉක්මවල යම් කෙනෙක් උපතක් ලැබලා තියෙනවා නම් ඒකට කෙනොස්සන් සම්පත්තිය කියලා. පින්නතුනේ බණ කියන මමත් බණ අහන ඔබත් මෙන්න මේ ක්ෂණ සම්පත්තිය ලැබපු අය. මේ අවස්ථාවෙන් අපි ජීවිතේ ගන්න ඉහළම ප්‍රතිලාභය තමයි ඉතාම ගෞරවයෙන් බුදුහාමුදුරු සරණ යාම සහ බුදුහාමුදුරු දේශනා කරෝ මේ සදහම් පණිවිඩය මොකක්ද කියන එක තේරුම් ගන්න එක. බොහෝ දෙනෙක් හිතනවා පින්නතුනේ මල් පහන් ටිකක් පූජා කරලා පොයට සිල් අරගෙන දානයක් දීලා හිටියාම අපි බෞද්ධයෝ කියලා. නමුත් පින්නතුනේ ඒක වෙනත් ආගමක කෙනෙකුටවත් කරන්න පුළුවන්. දානමයන් පුණ්‍ය කිරිය වස්තුව සීලමයන් පුණ්‍ය කිරිය වස්තුව භාවනාවයන් පුණ්‍ය කිරිය වස්තුව කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පින්නතුනේ අවබෝධයත් කරනවා. ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අබුද්ධෝත්පාද කාලයකට කරන්න පුළුවන්. පින්නතුනේ අපි ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන ගමන් ඊට වඩා ඉහළ තලයකට යන්නට ඕන. ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව අපි සම්පූර්ණ කරන්න ඕන. සීලෙන් කරන්නේ කය වචනේ සංවර කර ගැනීම, සමාධියෙන් කරන්නේ කමඨහනක් අනුසිත සමාධිගත කිරීම, එක්තැන් කිරීම. ඒ එක්තැන් වෙච්ච සිතින් ලෝක යථාර්ථය වෙච්ච අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දෙස බැලීමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥාව ලබා දෙපෙන්නුතුනේ ප්‍රධානම දියක් තමයි හේතුඵල ධම නෝනින් දකින්නට ඕන. අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිවිධ ලක්ෂණයේ තියෙන ප්‍රධාන දියක් තමයි අනාත්ම කියන සංකල්පය. අපේ හිතේ තියෙන වැරදි අදහසක් තමයි මේ සත්‍යාවේ අභ්‍යන්තරයේ නොවෙනස් වන සතර දිගින් දිගටම යන ආත්මයක් තියෙනවා කියන හැඟීම අපේ ළඟ තියෙනවා. පින්නතුනේ මේක වැරදි අදහසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යය කියලා කොටස් පහ එකතුවක් මේ තියෙන්නේ. මොකක්ද මේ පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහක් තියෙනවා. මේ කොටස් පහ මොහොතක් පාසා වේගෙන් වෙනස් වෙමින් තියෙනවා. මේ කොටස් පහ හැරපෙන්න තුන අපට වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. රූප කියලා කියන්නේ මේ භෞතිකව අපට පේන පෘථ्वी ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපිය සහ ඊට අදාළ උපාදාය රූප ආදීන් සකස් වෙන මේ භෞතික රූපය. වේදනා කියන්නේ අපේ හිතට දැනෙන, අහිත දැනෙන සැප දුක් උපේක්ෂා ආදී වේදනා. සංඥා කියලා කියන්නේ අපි හඳුනා ගන්න දේවල්. යමක් මුලින්ම දකිනකොට අපේ හිතේ පහළ වෙන ඡායාව. සංඛාර කියන්නේ චේතනා. කුසල අකුසල ධර්ම සිද්ධ කිරීම. විඥාන කියන්නේ හිත. හිතේ ක්‍රියාකාරීත්වයක් යනවා මේ දෙක. විස්තරාත්මකව ගත්තොත් මේ වගේ පහයි, කෙටියෙන් ගත්තොත් හිත කය කියන දෙක. මෙන්න මේ දෙක එකතුවක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ පිළිතුරු. මේ දෙක මොහොතක් පාසා වෙනස් වෙනවා. ඉතාම ක්ෂණිකව මේ සියල්ලක්ම වෙනස් වෙමින් තියෙනවා. අපේ කය මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ වෙනස් වෙන වේගය පොතෙන්ද කියතොත් පිළිතුරු වෙනස් වෙනවද කියලා අපට පේන්නේ තරමට වේගින් වෙනස් වෙනවා. මේ වෙනස පේන්නේ අවුරුද්දක් දෙකක් ගියාම තමයි පේන්නේ. අවුරුදු පහක් අපේ පින්තූර අරගෙන එක ළඟින් තියපොතින් අවුරුදු 30ක් 40ක් 50ක් යද්දී ඔන්න ටිකක් පේන ගණ වෙනස් වෙච්ච හැටි ටික. නමුත් මේ වෙනස් වෙන පින්තූර වාර්ෂිකවනේ සිද්ධ වුණේ මේ හැම සත්පරයකම සත්පරයකින් ධාමියන් පංගුවටත් වඩා වේගකින් එක වෙනස් වෙනවා. ඒ නිසා මේ රූපේ වෙනස් වෙන දියක් කියලා බුදුහම දේශනා කළා. වේදනා බුබුලුකම වේදනාවදී බුබුලක් වගේ. වතුරෙන් නැගෙන කුඩා බිඳු ඉහළට නැගෙනවා ඉක්මනට නැගෙන කියලා යනවා. දැන් අපිට දැන් කායිකව දැන් මේ පින්නතුන් එක ඉරියව්වක ටික වෙලාවක් වාඩි වෙනකොට ටිකක් අමාරු වෙන්නේ. දැන් වාඩි වෙච්ච මුල්ම මොහොතේ කොහොමද? දැන් බණහන වාඩි වෙච්ච මුල්ම අවස්ථාවේ. හරිම සනීපයි නේ? නමුත් මේ වාඩි වුණාට පස්සේ ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික අමාරු වෙන්නේ. ඊට පස්සේ එතන දැන් බණහ ඉක්මනට නැගිට්ටොත් දැන් හොඳයි කියලා. නැගිටිට පස්සේ එතන ටිකක් ඇවිද්දොත් හොඳයි කියලා. ඇවිදිනකොට මහන්සි වෙනකොට තවත් ආයෙ වාඩි වෙනවා. ඊට පස්සේ නිදිනවා. මෙන්න මේ වගේ පින්න අපේ සමස්ත ජීවිතෙම කියලා කියන්නේ අපි සැප වින්දා හෝ දුක් වින්දා කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. ඉරියව් වෙනස් කිරීම. ඉරියව් වෙනස් කිරීම හැර අපි ජීවිතේ සකස් දුක් කියලා අමතක දෙයක් ඉඳලා නැහැ. මේක ඉතාම ස්වනික වෙනස් වෙන දෙයක්. සංඥා කියලා දෙයක් තියෙනවා. මරිචි උපමා සංඥා කියලා කියනවා. සංඥාව නිර්ගුණක් වගේ අපි හඳුනා ගන්න දේවල්. අපිට හිතෙනවා යථාර්ථ ලෙස මෙව තියෙයි කියලා. නිර්ගුණ කියලා කියන්නේ පින්නතුනේ ඈත මහා මාර්ග අවරස්මින් රත් වෙලා තියෙනකොට මුවන් හිතනවා ඈත වතුර තියෙනවායි කියලා. වතුර වගේ පේනවා. නමුත් දෙතෙන් දුවලා බලනකොට එතන වතුර නෑ. තමයි ඈතක තියෙනවා කියලා පේනවා. මෙහෙම මෙහෙම කියලා. මිරිගුව පස්සේ ගිහින් අර මුවන් ආකාර වෙන මුවන් වෙහෙසට පස්සෙලා මරණයටපත් වෙනවා. අන්නේ වගේ අපිත් මේ හිතන් ඉන්නේ මේ හඳුනාගත්තු දේවල් සාරය කියලා හිතාගෙන ඉන්නවා. එක යාළුවෙක් හම් වෙනවා. එයා හම් වෙච්ච මුල් සාරය තනියම හරිම හොඳ කෙනෙක් කියලා. ටික කරක් යනකොට එයාගේ අඩුපාඩු ටික පේනවා. වෙනත් කෙනෙක් ආශ්‍රය කරනවා. ඊට පස්සේ තව කරක් යනකොට තවත් කෙනෙක් යනවා. ඕක කොහොමද ගිහිල්ලා නේද? එහෙනම් කොච්චර හිත මිත්‍රයන් ආශ්‍රය කරලා තියෙද? ඒ වගේම අපි සතුටේ කියලා හිතාගෙන ඉන්න දේවල් කුඩා කාලේ අපි සෙල්ලම් බඩුවට ආසා කළා. නමුත් මේ වැඩේ ගියා ආද සෙල්ලම් බඩුවට ආස නැහැ. ටික කලක් ගියලා අපි සෙල්ලම් ගෙවලට ආසා කළා, කොම්පියුටරට ආසා කළා, බැලුම් බෝලවලට ආසා කළා, කුඩා කාලේ බයිසිකල් වලට, ක්‍රීඩා උපකරණ වලට අපි ආසා කළා. මෙහෙම ටිකෙන් ටික කියලා පින්තුනේ අදන් මොනට ආස කරන්නේ. වැඩි දියුණු වුණාට පස්සේ ආස කරන්නේ ඉඩ කඩන් වලට, ගේ දොර වලට, යාන වාහන වලට, නැති රස්තාවට. අද අපි ආස කරන්නේ ඒවට. කවුරු හරි ෆෝන් පිටු ගහනවා නම්, සෙල්ලම් ගෙවල් හදනවා නම්, සෙල්ලම් කරනවා නම් වැඩි හිටියට ඇඟට හිනා වෙනවා. නමුත් පින්තුනේ හිනා වෙන දෙයක් නෑ, අපි පොඩි කාර්යෙමයි. ජීවිතයේ එක එක අවස්ථාවල අපි සතුටේ කෙලින් හිතාගන්න දේවල්. පින්තුනේ මනස තියාගන්න. කවදා හරි දවසක අපි රහත් වුණා නම්, කවදා හරි දවසක අපි ආශා ප්‍රහීන කරා නම්, ඒ ආශා ප්‍රහීන කර දවසට අපිට පේන්නේ මේ ලෝකේ ඔක්කොම අය සෙල්ලම් ගෙවල් හදන විදියට. මේ ලෝකේ ඔක්කොම අය මේ වාහන වලට, ඉඩකඩම් වලට, ගෙවල් දොරවල් වලට, දුව දරුවන්ට, ඥාතීන්ට මේ ආශා කරන දේවල් අර සෙල්ලම් ගෙදර ඉඳලා ගන්න සෙල්ලම් හැටියට තමයි ඔක්කොම පේන්නේ. ඇතැම්මට ඉතාම නවීන සුඛෝපභෝගී වාහනයක් අපි ආශා කරන්න වෙන පුළුවන්. මේ හැම දෙයක්ම කුඩා සෙල්ලම් බඩු වගේ පේන දවසක් එනවා අපිට. අපි ඉහළම ප්‍රඥාව ලබා ගත්ත දවසට. අනේ එදාට පේන කොච්චර නිසරු දේවල් පස්සේ අපි මේ ගියේ කියලා. ඉතින් මේකට හොඳ කතාවක් මම කියන්න මේ දිනුම්ට. බුදුහාගරේ කාලේ තියා වංගීස කියලා බ්‍රාහ්මණේ. වංගීස කියලා බ්‍රාහ්මණේ මතක තියාගන්න. මේ වංගීස කියන බ්‍රාහ්මණයට සුවිශේෂී හැකියාවක් තිබුණා. මොකද හැකියාව? දන්නවද මේ කින්නද? අහලා තියනවද? ඈ? කාටද කියන්න පුළුවන්? ඈ? ආ බොහොම හොඳයි. අන්න ඒක තමයි. අපි බලමු කතාවේ අනිත් අය දන්නේ නැහැ නේ අපි එනිසා කියමු කතාව. වංගීස කියලා කරුණ බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණයට සුවිශේෂී හැකියාවක් තිබුණා. යම්කිසි කෙනෙකුගේ මිය ගියපු කෙනෙක්ගේ හිස් කඹලා කෙනෙක් දුන්නොත් ඒ හිස් කඹලට අට්ටු කළ මන්තරයක් කියලා මෙයාට කියන්න පුළුවන්කම තිබුණා. ඒ මිය ගියපු කෙනා ඒ හිස් කඹලයි කෙනා දැන් කොහේද, මොන ආත්මෙදී ඉපදෙන්නේ කියලා. මේක සුවිශේෂී හැකියාවක් තම දැනටම නෑ මේක. මේ බ්‍රාහ්මණය සල්ලි හම්බ කරන්නේ නෙමෙයි මේක කළේ. ඔහු තමන්ගේ මේ දක්ෂතාවය පෙන්වන තැනින් තැනට මම ඇවිද්දා. ඉතින් ඒක ගමකට යනවනම් කලින් මාරන් තියෙනවා මිනිස්සු හිස් කමල අරගෙන එනවා කෝලින්. ඥාතින් හිස් කමල අරගෙන දැන් කොහෙද ඉපදෙන්නේ කියලා අහන්න. ඉතින් ඔහොම තැනින් තැන යනකොට මෙයා දවසක් ආවා සවස් නුරට ආවා. සවස් නුරට ආවා කියලා ආරංචි නම් බුදුහාමුදුරු මේක කල්පියම දැනගත්තා. බුදුහාමුදුරුවෝ කලින් ආනන්ද හාමුදුරුවන්ට හිස් සබල් කීපයක් නියම කරන්න අහවල් අහවල් සංගල හිස් සබල් තියෙනවා ඒව අරගෙන ඉල්ල තියන්න කියලා. මෙයා ආව බුදුහාමුදුරුවන් ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ එක්ක කතා බහ කළා. බුදුහාමුදුරුවෝ ඔබට සුවිශේෂී හැකියාවක් තියෙනවා කියලා අපට ආරංචි ඇත්තද කියලා. ඔව් ස්වාමීන් මට පුළුවන්. ඕනම කෙනෙකු හිස් සබලක් දුන්නොත් මට කියන්න පුළුවන් යා දැන් කොතනද ඉපදෙල ඉන්නේ කියලා. හොඳයි. එහෙනම් කියමු බලන්න කියලා. ආනන්ද හාමුදුරන් කිව්වා ආනන්ද අන්නේ පළවෙනි හිස් සබල. හිස් සබල ගැන පිළිවෙලින් කියලා දෙන්නේ. පළවෙනි හිස් සබල ගැන මේ වංගීසර දෙන්න කියලා. වංගීස කියන බ්‍රාහ්මණය අර හිස් සබල කරගත්තා. මාත්‍රේ කිව්වා කියලා ඒකට ගහලා කට්ටු කළා. කියන ස්වාමීන් මේ තැනත් ඉපදෙල ඉන්නේ දැන් අපායේ. මෙයා දුබති ගාමි වෙලා දැන් ඉන්නේ කියලා. බුදුහාමුදුරන් සඳහන් කරන වංගීස හරියට හරි ඔබ හරි. මෝ අපායේ තමයි දැන් ඉපදෙන්නේ ඔබගේ සාස්ත්‍රය හරි කියලා කිව්වා. ඊළඟට කියනවා ආනන්ද හාමුදුරන් ආනන්දර දෙවනි හිස් සබල ගේන්න. දෙවනි හිස් සබල ගෙනත් දුන්නා. ඔහු තට්ටු කළා මන්තරේ කියලා. ඔහු කියන ස්වාමීන් මේ තැනැත්තා නැවත මනුස්ස ලෝකෙක ඉපදිලා ඉන්නේ. මෝ මිනිස්ෙක් වෙලා දැන් ඉන්නේ. වංගේ හරියට හරි ඔබගේ සාස්ත්‍රය හරි. තුන්වෙනි හිස් සබල ගේන්න. ගෙනලා දුන්නා. තට්ටු කළා කියනවා ස්වාමීන් මේ තැනැත්තා දැන් දිවි ලෝකෙක ඉපදිලා ඉන්නේ. හරියට හරි වංගේ ඔබ හරි. ආනන්ද ඔය අවසන් හිස් සබල හතරින් හිස් සබල ගෙනල දෙන්න. වංගීසර ගෙනත් දුන්න. වංගීසර මන්තරේ කියලා මේක තට්ටු කළා. තට්ටු කරන මොහොත මේ හිස් සබල අයිති කෙනා ඉපදල ඉන්න කොහෙද කියලා ඔහුට කියන්න පුළුවන් කමන්නේ. ඔහු පියට පත් වුණා, සංගීකට පත් වුණා, ඔහු ගෑන්ගේ ලොමු දැහැගත්තා. ඔහු කියනවා ස්වාමීනි මෙතේ කලකට මට මගේ ශාස්ත්‍රය වැරදුනේ නැහැ. මම ශාස්ත්‍රය ඉගෙන ගත්ත දවසේ පටන් හැමදාම මම මේ ශාස්ත්‍රය හරියටම කළා. මිය ගියපු හැම කෙනාගේම උපත ගැන මම හරියට සඳහන් කළා. නමුත් ඔබතුමා ඔබ වහන්සේ අපියස මට මගේ ශාස්ත්‍රය අද බොරු වුණා. මට න්‍යාය ඉපදෙච්ච කෙනෙක් කියන්න බෑ. ස්වාමීන් මට සමාවෙන්න. බුදුහාමුදුරුවෝ කියනවා ඔයි හිස්කබලයේ ඉක්කෙනා ඉපදෙච්ච තැන ඉගෙන ගන්න නම් වෙනම මන්ත්‍රයක් තියෙනවා. ඒ මන්ත්‍රය ඉගෙන ගත්තොත් ඉන්නොයි ඔය පුත්කලිය ඉපදෙච්ච තැන කියන්න පුළුවන්කම තියෙන්නේ කියලා. එහෙනම් ස්වාමීන් මට මේ මන්ත්‍රය උගන්වන්න නැහැ කියලා කිව්වා. බුදුහාර සඳහන් කරන මේ මන්ත්‍රය ඔහොම කියන්න බෑ. මේ මන්ත්‍රය උගන්වන්න නම් මහාන වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මහාන වුණා. මහානාට පස්සේ මන්ත්‍රය කියලා දුන්නා. මොකද මන්ත්‍රය? මන්ත්‍රයේ සීල සමාධි ප්‍රඥා. අතර සතිපට්ඨානය කියන්නේ අරස්නේ මාර්ගය කියනවා. ඒ මගෝස්සේ ගියා මන්ත්‍රය ඉගෙන ගත්තා මියත් රහත් වුණා. රහත් වුණාට පස්සේ ආයි මන්ත්‍රය ඇහුවේ නැහැ. ඔය තේරුම් ගත්ත අර හතරෙන් හිස්සබල කාගේද? හතරෙන් හිස්සබල රහතන් වහන්සේගේ හිස්සබල. රහතන් වහන්සේ කෙනෙක් නැවත ඉපදෙන්නේ නැහැ. සසර ගමන නිමාවට පත් කරපු කෙනෙක්. ඒ නිසා ඔහුට ඒ මන්ත්‍රය ඉගෙන ගන්න බැරි වුණා. ඉන්නුතුන මතක තියාගන්න මොහොතාරයේ ඊශ්වරයන් හැදරුවා. මහන වෙලා රහත් වුණාට පස්සේ වංගී පීඨ පස්සේ හිස්සබල සට්ටු කර කර ගියේ නෑ. දැන් කාලේ හාමුදුරුවනේ මේ වගේ හැකියාවක් තියෙනවා නම් අපේ බෞද්ධයෝ පෙරහැරේ විපෝලි මේවි මියගෙන අනිත් හිස්සබල අරගෙන. ඊට පස්සේ කිසිම දවසක වංගී හාමුදුරුවෝ හිස්සබල සට්ටු කරන්න ගියේ නෑ. ඊට පස්සේ උන්වහන්සේ බණ කියමින් ගියේ. ඊට පස්සේ මිනිසුන්ගේ දුක නැති කිරීමේ මාවත දේශනා කරමින් උන්වහන්සේ වැඩම කළේ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළේ. ඒ නිසා සාරයේ සාරමිතේ තේරුම් ගත්තා. සාරය මේ සද්ධර්මයයි. අර පිළිප ශාස්ත්‍ර මේ හැකියාවන් තියෙන එක අබුද්ධෝත්පාද කාලේමත් කෙනෙකුට කරන්න පුළුවන්. ඊමණේ මේ වටින දෙයක්. වටිනාම දෙය තමයි පින්නතේ චතුරාර්ය සත්‍ය. බුදුහාමර දේශනා කරනවා මහණෙනම අතීතයේ දැනුත් මතුවට කරුණු දෙකක් විතරයි දේශනා කරන්නේ. මොනවාද කාරණා දෙක? දුකත් දුක නැති කිරීමත් විතරයි කියලා. දුක දුක නැති කිරීමක් විතරයි. මේක තමයි මේ දෙක තමයි හතරක් හැටියට චතුරාර්ය සත්‍ය හැටියට දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාවත කියලා දේශනා කළේ. පින්නතුනි අපි කායිකව මානසිකව හුඟක් දුක් විඳිනවා. ඇයි අපි මේ දුක් විඳින්නේ? යම්කිසි විදියකින් අපි දරුවෙක් ගැන හෝ ඥාතියෙක් ගැන දේපලක් ගැන අපි සංවේගයට පත් වෙනවා නම් දුකට පත් වෙනවා නම් ඇයි අපි මේව පත් වෙන්නේ? අපි පත් වෙන්නේ පින්නතුනි ඒ දේ පිළිබඳව දෙන ආසාව නිසා. රූපේ වයසට යද්දී රූපේ දිරාපත් වෙද්දී රූපේ මරණයටපත් වෙද්දී අපි හඬනවා වැළපෙනවා. මේ රූපේ තමන්ගි කරගෙන ඉන්නේ. පින්නතුනි බාහිරින් ආපු හිතක්. මව් කුසී ඇති වෙච්ච මේ කලලයට සම්බන්ධ වෙලා කලලිය මගේ කරගෙන කලලයට මේ ප්‍රතිසන්දිය ලැබුණාට පස්සේ මේ කලලයේ මවගේ සාරින් වර්ධනය වෙනවා. අපිත් මේ හිත ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙනවා. හිත නිසාම හිත කර්ම බීජස් එකට ඇවිල්ලා මේක වර්ධනය වෙනකොට අපි මේ ශරීරය මගේ කරගෙන. ශරීරය මගේ කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ශරීරයට ගහනකොට මට ගෙනුවා කියලා කියන්නේ. මේ ශරීරය කවුරුරි බලනකොට මට මැන්නේ කියලා කියන්නේ. මේ ශරීරය ලෙඩනකොට අනේ මම ලෙඩ වුණා කියලා කෑ ගහනවා. මේ ශරීරයට වේදනාවක් එනකොට අයියෝ කියලා කෑ ගහනවා. මොකද මේ වෙලා තියෙන්නේ? පින්නතුනේ හරියට බාහිර තියෙන ගහක්. ගහක් බදාගෙන. ගහේ කොළ හැලෙනකොට ගහේ මල් හැලෙනකොට ගහ දිනවපත් වෙනකොට හඬන වගේ දෙයක් මේ අපි කරන්නේ. සැබෑලෙම මේ ශරීරය අපට ඇවිත් දෙයක් නෙවෙයි. මේක කර්මයෙන් දායාදේකට අපට ලැබිච්ච දෙයක්. මේ ශරීරය ආගම මගේ කරගෙන ඉන්නේ. ශරීරය විතරක් මගේ කරගෙන ඉන්න නම් සමන් නැහැ. දරුවෝ ටිකක් මගේ කරගෙන. ජීවිත මගේ කරගෙන. ඊටමත් මගේ කරගෙන. බඩු මාන ටිකක් මගේ කරගෙන. සමාජයක උපාධි ටික රැකිනස්සා අධ්‍යාපන සාධක ඔක්කොම ටිකක් මගේ කරගෙන මහා ගොඩක් බදාගෙන ඉන්නවා. මේ පොඩි දෙයකට හරි අභියෝගයක් එනකොටම කම්පාවටපත් වෙනවා, සැලෙනවා, වහිනවා, නිතර ගහන් යනවා, හඬනවා, වැළපෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ? මෙන්න පින්න දින අපට වැරදි තිස්සානේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියන්නේ මේක සමාජයයිද නැති දෙයක් නෙවෙයි. සමාජයයිද නැති දෙයක් ඉතින් අයින් කරන්න. මේකට තියෙන ආශාව අඩු කරන්න. ආශාව අඩු කරා නම් මේ ශරීරය ලෙඩ වෙද්දී, මේ ශරීරය මහල් වෙද්දී, මේ ශරීරයට ඇති වෙනත් දේවල් අහිමි වෙද්දී දුක් වෙන්නේ නැහැ කින්නතුනේ. හඬන වැළපෙන ලෝකෙ අභියස නොමඩා ඉන්න පුළුවන් විදියට මානසිකත්වය සමන් ඇති කර ගන්නවා. මෙන්න මේකයි කින්නතුනේ බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ. මෙවැනි අති උදාර ධර්මයක් ලෝකෙ දේශනා කළා ප්‍රචාර වෙන කාලෙක අපි මේ සම්පත් ගොඩ ගහගෙන ඒ සම්පත් වෙනස් වෙනකොට හඬනවා නම් වැළපෙනවා නම් කින්නතුනේ ඊට වඩා අභාග්‍යයක් අපේ ජීවිතවල නැහැ. ඊට වඩා දුර්භාග්‍යයක් ජීවිතයක නැහැ. කඳුරෙන් සෝකෙන් සන්තාපෙන් දුර වෙන්න පැහැදිලි මාර්ගය දේශනා කළ තිබෙද්දී මේ ආශාව ඇලීම බැඳීම ආත්මවාදී නිසායි මේ දුක ඇතිවන්නේ කියන එක පැහැදිලිව මාර්ගය දේශනා කළ තිබිද්දී අපි මේවට උදේ ඉඳන් රැ වෙනකන් ආශා කර කර මේව වෙනස් වෙනකොට මේව ලෙඩ දුකට පත් වෙනකොට හඬනවා වැළපෙනවා දුක් වෙනවා කෑ ගහනවා අපි සංසාරයට පත් වෙනවා මේ වෙන්නේ සම්බුද්ධෝත්පාද කාලයක පින්නතුනි මේ යථාර්ථය අපි අවබෝධ නොකරගෙන මැරෙනවා කියලා කියන්නේ අපි කොච්චර ධනවත් වුණත් කොයිතරම් උගත් වුණත් මහාචාර්ය රුණ රටේ රජ කෙනෙක් වුණත් පින්නතුනි ඒ කිසිදු සම්පතකින් වටිනාකමක් නැහැ ඒ නිසා ලෝකේ තියෙන සියලුම සම්පත් ටිකත් සියලුම උපාධි ටිකත් සියලුම රැකිරක්සා ටිකත් එක පැත්තක දාලා මේ සද්ධර්මයෙන් ලැබෙන මේ අවබෝධය මේ සම්මා දිට්ඨිය එක පැත්තකට දැම්මොතින් අර බර ටික ඔක්කොම උඩට යනවා මේ සද්ධර්මයේ බර යට වෙනවා සද්ධර්මයේ වටිනාකම යට වෙනවා මේ සියයට වඩා වටිනේ සද්ධර්මය ඒ ස්ථාපිනුත් අපේ ජීවිතේ නිවන් දිනවන වටිනාම දේ තමයි මේ සද්ධර්මයෙන් ප්‍රතිලාභ ගන්න මේක වයස ගැටලුවක් නෙවෙයි බක්කුණ හාමුදුර මහණුනි අවුරුදු 80 වෙදී බහුපතිකා කියලා කාන්තාවක්ගේ අවුරුදු 120 දී මහණුනි රාජ කියලා හාමුදුර කෙනෙක් ඉඳි සැරියුත් හාමුදුරු සිස්සෙක් අවුරුදු 120 ගණන් වලදී මහණුනි මේ හැම දිනෙකම රහත් වුණා අවුරුදු 7 ඉඳන් අවුරුදු 120 දක්වාය රහත් වෙලා තියෙනවා භාවනා දිනු කළා ඒ නිසා අවුරුදු 60 ඉඳන් ගියාම ඇඟේ පැති අමාරුවේ කියලා අපිට මගහරින්න පුළුවන් කමක් නෑ අවුරුදු 120 ඇයත් මහණ වෙලා රහත් වෙලා තියෙනවා ඒ තාපෙනුනේ ගත වෙන හැම මොහොතක්ම අපට වටිනවා හැම මොහොතකම යන්නේ යන්නේ ගෞතම සම්බුද්ධ ශාසනයයි ඒ සම්බුද්ධ ශාසනය විරෝධින ගන්න උත්සාහ කරමු එසේ කටයුතු කිරීමට අත්නතර ආශිර්වාදයෙන් මෙහෙම දිනකම ඉදුක් නිරෝගී සම්පත් දිගාතරී සම්පත් කර සේවා ලැබී ප්‍රාර්ථනා කරනවා අද දින මේ තින් තමයි දායකත්ව උතුරන්නේ සිසිරදා මහත්මිය ප්‍රධාන දූ දරුවා එතුමිය බලාපොරොත්තු වෙනවා මියගිය එළහෙවා මහත්මයාට පින්වන් මොදන් කරන්නට ඒ නිසා එතුමියගේ ප්‍රාර්ථනා ඇතුළු මේ අසනොත් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මේ පුණ්‍ය ධර්මයට සහභාගී වීමේ කිසියම් බලාපොරොත්තුවක් සම්පූර්ණ කර ගන්න බලාපොරොත්තු වෙනවා නම් යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිදුවෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු යහපත් බලාපොරොත්තු සමෘද්ධිමත් වේවාගේ ආශෝක කියලා ප්‍රාර්ථනා කරනවා දැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ඥානදාස එළහෙවා මහත්මයා ප්‍රධාන මේ දින තුනමින් නියගොස් පින් බලාපොරොත්තුකින් යම් තාඥාති මිත්‍රාදීන් වෙත්නම් මේ සීරම ඥාතියෝදමේකින් අනුමෝදන්ව පරලොවේ සුගතිගාමීව අවසන උතුම් මොණිවරින් සැනසෙත්වා කියන සතුමින් මියගේ ඥාතින් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. රැස්කරන සීර පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මාදෘෂ්ටි දෙවියන්ොත් මේකින් අනුමෝදන්ව දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදිනී හැම දිනටම සැලසේවා. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුල නීති නිලයන් ඉගෙන ගියා ගන්න මේ පින්වත් දූපතුන් හැම දිනකටම දෙවියන්ගේ දහමේ ආරක්ෂාවෙන් මේ දරුවන්ට හොඳට ඉගෙන ගියාගෙන අපේ රට දැසමීට වැඩ ඇති ආගමට ගරු කරන දෙමාපියන් සලකන හොඳ දූ දරුවා වීමට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන සතුන් අපි දෙවියන්ගේ පින් අනුමෝදන් කරමු ආකාශාච බුම්මස්සා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සං සදා මනේ පින්තින අද මේ පින්කම අලංකාරවත් කරගන්නට මෙහි බොහෝ අය සහභාගී වුණා හොඳින් ධර්ම ශ්‍රවණය කළා සහ පඬුරු පූජා කළා අද මේ පුරා දෝපතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා මේ දෙමාපියන් ඉතාම හොඳයි මේ දූ දරුවන් මේ වගේ බණ අහන්නට කරගෙන එන්න ඕන මේවා තමයි අපි කරන ලොකුම යහපත ඒ නිසා මේ දූ දරුවන්ටත් තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න කරපු ලොකු අනුග්‍රහයක් ඇලික අපි කනකනවා ඒ නිසා මේ දූපතුනුත් කල්පනා කරන්න ඕන අපි හොඳට ඉගෙනගෙන අපිට ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලැබුණේ මේ සම්බුද්ධ ශාසනයක් අපිට ලැබිලා තියෙනවා ඒ නිසා ඉගෙන ගන්නවා වගේම ඉගෙන ගන්නවටත් වඩා අපි ධර්මයේ වෙත නැඹුරු වෙන්නට ඕන, බුදුහාමුදුරන්ට අපි ගරු කරන්න ඕන, ධර්මයට ගරු කරන්න ඕන, සංඝරත්නයට ගරු කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ වටිනාකම වැඩිවන්නේ. ඒ නිසා අධ්‍යාපනයෙන් වගේම ශ්‍රද්ධාවෙන් අපි දිනු වෙන්නට ඕන. එහෙම දිනු වෙලා අපේ ගුණධම් වඩ වඩා වර්ධනය කරගන්නට මේ දරුවන් හැම දිනටම ශක්තිය ලැබේවා කියලා අපි නැවතත් ආශිර්වාද කරනවා. රැස්කර ගස්තිල කුණිධරණන්ගේ බලයෙන් මේ පින්තුන මෙවැනි පින්කම් සිදු කරන්නට අවවාදන ප්‍රාර්ථනා කරන ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන්ව උන්වහන්සේලාගේ ශාසනික අභිමතාර්ථයන් සමරජමත් වේවා කියන ප්‍රතිනං අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. රැස්කර ගස්තිල කුණිධරණන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, නිදුක් නිරෝගී සම්පන්නල සේවා, සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුගෝලව උතුම් මොණිවන් සලයන් කළ සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුම් තම් පන්තාච නින්දුම් ආ භයම් පන්තාච නින් භයා සෝකම් පන්තාච නින් සෝකා හොන්තු සංවේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මෙදෙත්වා බියෙන් පේලෙන සත් විය නැති වෙත් සොවින් දැවෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි, හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.